උපාසක මහත්ය කෙනෙක් දන් දෙන්නේ නේද? එයා ගොඩාක් පුණ්‍ය කර්ම කරන්නේ. ඒක ගොඩාක් සප සම්පත් තියෙනවා. සප සම්පත් තියෙන්නේ අරක දුන්න නිසා ඇවිල්ලා තියෙන. හැබැයි මෙයා දෙන්නේ නැහැ. ඇයි ඒක පරිසම් දුන්නේ නැත්තේ කියන උත්තරේ ඒ ප්‍රශ්නේ හාන්න කලින් අපි තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ සප සම්පත් ඔක්කොම ඇවිල්ලා තින්නේ එයා දුන්න නිසාමද එහෙම නැත්නම් වෙන හේතුවක් නිසාමද කියලා. වැටහුන්නේ නැහැ. දැන් මට මේ කෝප්පේ ලැබිලා තින්නේ ඇයි? මේ කෝප්පේ මට ලැබිලා තින්නේ ඇයි? පෙර දුන්න නිසාද? ඇත්තටම පෙර දුන්න නිසාද? එහෙම නැත්නම් පෙර හේතුවක් නිසාද? ඒකනේ උත්තරේ. එහෙනම් මේ හැම සප සම්පත මිල මුදල් මේ ඔක්කොම පෝසත් භාවයේ ලැබිලා තින්නේ මේවා පෙර දුන්න නිසා නෙමෙයි. එතනට එන්න බෑ අපට. පෙර හේතුවක් නිසා මේ කටහඬ. එතකොට ඒ හේතුව දාන පාරමිතාවද, සීල පාරමිතාවද, භාවනා පාරමිතාවද, ප්‍රඥා පාරමිතාවද, මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන පාරමිතාවද කියලා කවුද දන්නේ? අපි කෙලින්ම කියනවා ගෙවල් නම් වෙලා තින්නේ ගෙවල් දීපු නිසා. හැබැයි වටාහතක් දීලා තියෙන්න පුළුවන්. ඒ වටාහත මෙම ඔළුවට තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. දෙමෙන් නැති නිසා මට ලොකු වාලයක් හම්බෙන්න පුළයි. ඒ ආර්ය ශාවකගේ ඔළුව බේරපු නිසා. හැබැයි වටාහතට හම්බෙච්ච මාලිගාවට අපි කියනවා පෙර මාලිගාවල් දීලා තිනවා ඒ නිසා. ගිහින් බලනකොට පෙර එම මාලිගාවක් දීලා නැහැ. මොකක් දීලා නැහැ? වාසක මාත්‍ය දීලා නැත්නම් ලැබෙන්න විදියක් නැහැ නේ. දීලා නැත්නම් කියනකොට මුත්‍තරේ වැරදිලානේ. ආයිති කතා කරන දීලා නැත්නම් කොහොමද ලැබෙන්නේ? එතන හේතු බල දාම් බොරු වෙනවානේ. දීලා නැහැ කියලා කියන්නේ කිසිසේත්ම ලැබෙන්න බෑනේ. එහෙම ලැබුණා නම් බුදුහාමුදුරු දේශනා කරන එක බොරු වෙනවානේ. ඒ ලැබිච්ච එකට හේතුවක් තියෙන්න බෑ. ඒතකොට දීලා නැත්නම් කියන එක කියන දීලා තියෙනවා නම් ලැබිලා. මේ ලැබෙන්න එකට හේතුවක් සකස් කරලා තියෙනවා. ඒ උත්තමයා මේවා ලැබෙන්න මොන හරි හේතුව සංස්කාරයක් හදලා තියෙනවා. ඒකයි දකින්න ඕනේ. අපි දුන්නයි කියලා තීරණේ දෙනවා. හේතුව සකස් කරලා තියෙනවා යා. දැන් අද ගොඩාක් කට්ටිලා ගොඩාක් දේවල් ලැබෙනවා. හැබැයි පෙර ඒවා දීලා නැහැ. හැබැයි දීලා නැති උනාට එකක් දීලා තියෙනවා. මොකද්ද? ඒ හේතුව සකස් කරලා තියෙනවා. ඒක දාණයෙන් වෙන්න පුළුවන්. සීලෙන් වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් වෙන්න පුළුවන්. මෛත්‍රියෙන් වෙන්න පුළුවන්. වෙන මොන හරි පාරමිතාවෙන් ඒක. දැන් උපාසක මාත්‍ය මෛත්‍රී භාවනාව මෛත්‍රී පාරමිතාව මේකේ බුදු වෙන්න පුළුවන්ද බැරිද? ඇයි මෛත්‍රී බුදුහාමර බුදු වෙන්නේ මෛත්‍රී පාරමිතාව කරන? ඒතර මේ මෛත්‍රී කියන්නේ එකකින් බුදු වෙන්න පුළුවන් නා. ඒතර අනිත් පාරමිතා පුරන්නේ උපාසක මාත්‍ය නමයිද? ඒ බෝධිසත්වයන් ඉතුරු පාරමිතා කවුද පුරන්නේ? උන්වහන්සේමනේ. එතකොට මෛත්‍රියෙන් බුදු වෙන්න ඒ කියන සියලුම පාරමී ධර්ම අර එකක් තුලින් සම්පූර්ණ වෙනව නේද? එතකොට දාන පාරමිතා වෙන එකකින් පුරන්න පුළුවන් වෙන එක තුලින් උත් ඒක හදන්න පුළුවන් කියන කොප්පු වෙනව නේද? එහෙනම් මේ දේවල් ලැබෙන්න ඇත්ත වෙන පාරමිතාවක ආනිසංස වෙන්න පුළුවන්. වෙන මොන හරි පුරපු ගුණ ධර්මයක් නිසා මේවා ලැබෙන්න පුළුවන්. ඇයි? එක පාරමිතාව තුල අර ඔක්කම පාරමිතා තියෙනවා. සීල පාරමිතාවෙන් සීල පාරමිතාවක සම් පුරාගෙන බුදු වෙලා නැද්ද? නේරාංජන නදියේ වැලි කැටවලට වඩා ආවනම් මෛත්‍රියෙන් බුදු වුණා, වීරියෙන් බුදු වුණා, ප්‍රඥාවෙන් අධික ප්‍රඥාවෙන් බුදු වුණා, සීලවලින් බුදු වුණා, සමාධියෙන් බුදු වුණා, ප්‍රඥාවෙන් බුදු වුණා. එතකොට මේ හැම බුදුවරෙම එක එක කියලා බුදු වුණා නා. ඒතර ඒක විතරන සංසාරේ කෝටි ගණන් බව වැඩුවේ. ඒ වඩපු දේ එකතුලින් අර ඔක්කොම සම්පූර්ණ වුණා නා. එක පුරනකොට ඔක්කොම සම්පූර්ණ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ලැබිලා තියෙන සැප සම්පත් මොනවා හෝ පාරමිතාවක ආනිසංස වෙන්න පුළුවන්. එහෙනම් නිවැරදි උත්තරේ මේ ලැබිලා තියෙන්නේ ආවල් දෙයින්ම නෙමෙයි. මේකට මෙයා මොන හරි හේතුවක් ඇදුවා. මොන හරි පාරමිතාවක් කරා මේකට හේතුවක් සැකසුණා. ඒ නිසා මේවා ලැබුණා. එයා ඒ දේ දන් දෙන්නේ නැත්තම් ඇත්තට මෙයා දාන පාරමිතාවෙන් නෙමෙයි මේ කරන් තියෙන්නේ. අබ්බා පුතුම ශ්‍රද්ධාවක් තියෙන යාට කෑගාල සාදුකාර දෙනවා. කිසිම කෙනෙකුට අභයටයක්වත් දෙන්නේ නැහැ. එහෙනම් එයා ශ්‍රද්ධාව කියන පාරමිතාවේ ආනිසංසය පෙන්න පුළුවන් මේක. එයා තුල තියෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. වීරිය තියෙනවා. ඕනතරම් වඩනවා. හැබැයි කිසිම කෙනෙකුට මොකවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ යා දාණයෙන් නෙමෙයි මේක ලබලා තියෙන. කලින් වඩපු වීර්ය පාරමිතාවේ ආනිසංසෙට මේවා ලැබිලා තිනවා. මෛත්‍රී බුදුහාමුදුර බෝධිසත්ව කාලේ ඉපදෙනකොට හැමදේම ලැබෙනවලු. බැරි වෙලාව පොළවේ ඉපදුනත් සැප සම්පත් අරම ඔක්කොම ලැබෙනවා. හැබැයි උන්වහන්සේ මෛත්‍රී විතරන පිරුවානම්. එයාට මෛත්‍රී විතරන ලැබෙන්න ඕනේ. බඩගිනි අම්මේ කියනකොට පුතේ බඩගින්න අපට ආශිර්වාදයක්. බඩගින්න තියෙන නිසා නේද මේ ලෝකේ කෑම කියලා ප්‍රශ්නයක් අපිට මතක් වෙන්නේ. ඒක මැනේ කරන්න. එහෙම කියන්නේ බඩගිනි කියලා ඇහෙන්න කලින් මෙයාට කෑම ටිකක් හම්බෙනවා. ඒතකොට යා දාන පාරමිතා පුරන්නත මෛත්‍රී විතර පුරනවා නම් මෛත්‍රී විතරනේ ලෝකේ ලැබෙන්න ඕනේ. හැමෝගෙම කරුණාවේ මෛත්‍රියෙන් දයාවෙන් වචනමනේ ලැබෙන්න ඕනේ. යාට කෑම බීම හම්බෙන්නේ කොහොමද? ගෙවල් දොරවල් හම්බෙන්නේ කොහොමද? මිනිස්සු පුංචි කාලේ ඉඳලා යටයි සලකන්නේ. එහෙනම් මෛත්‍රී පාරමිතා පුරනගම ඒක තුළින් අරවත් පිරෙනවා කියන එක තමයි පෙන්වන්නේ. ගෞතම බුදුහාමුදුරුවොත් මොනාරි වීරිය අධික බුදුහාමුදුරුවසෙන් වීරිය පුරනකොට වීරිය පාරමිතාව තුළ අනිත් පාරමිතා ඔක්කොම තියෙනවා. ඒ නිසා උන්වහන්සේ තම භවයෙන් ඉපදෙන රජකම් හම්බෙනවා, විශාල සැප සම්පත් හම්බෙනවා. ඒතර අපි කල්පනා කරන මේ වේලාම බ්‍රාහ්මණයට කලින් දන් දීලා නැහනේ. මේ උත්තමයාට මේවා ලැබුණේ කොහොමද? අර පාරමිතාව තුලින් ඒකේ ආනිසංස වලට මේවා ලැබෙනවා. එකක් කළාම ගොඩාක් දේවල් ලැබෙනවා. එකක් තුල ඔක්කොම අන්තර්ගත වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් රූප කලාපයක් තුල තියෙන පටවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායු ස්වභාවය, උෂ්ණ ස්වභාවය අයින් කරන්න පුළුවන් නම් එදාට තමයි ඒ පාරමිතාවල ආනිසංස ඒක විතරක් ලැබෙන. අනිත්‍යව ලැබෙන්නේ නැහැ. අයින් කරන්න බෑ. සතරමා භූතයාගේ ස්වභාව අතරම එක රූප කලාපේ ඇතිලා තියෙන නිසා එක පාරමිතාව තුළ ඔක්කොම ඇතිලා තියෙනවා. ඒ නිසා යමක් ලැබුණාම මේක නිසාමයි ලැබුණේ කියලා කියන්න බෑ. වෙන පාරමිතාවකේ වෙන ආනිසංසයක් වෙන්න පුළුවන් මේක. වෙන ආනිසංසයක් වෙන්න පුළුවන්. එක මේ සිටුවරේ උපාසක කෙනෙක් දිව්‍ය ලෝකයකින් ඉපදුනාලු. දෙවියෝ කල්පනා කළාලු මේ මිනිස්යාගේ විඤ්ඤාණය මොකවත් නැහැ නේ දාන පාරමිතාව. මොකවත් දීලා නැයි. ගොඩාක් දුප්පත් මිනිස්සෙක්. සිටුපවුලක ඔක්කොම නැති කරලා ඒගොල්ලන්ගේ තාත්තා අම්මා මෙයාම ගොඩාක් දුප්පත්ලා ඉපදිලා තියෙන පොඩි කන්න වැඩ කරලා ජීවත් වෙන්නේ. ඒතර මේ මිනිස්ස මොකවත් දුන්නේ නැත්නම් කොහෙන් දිව්‍ය ලෝකාවේ? දැන් දෙවරුන්ට ලොකු ප්‍රශ්නයක්. දෙවරු ඇදගෙන ගියාලු මේ සක්‍රයා ළඟට. ගිහිල්ලා කිව්වලු මේ දෙවියෙක් ඇවිල්ලා ඉන්නවා මාර පත්නේ මේ මොකවත් දාන පාරමිතාව පුරලා නැහැ. අපි ඔක්කොම දන් දීලා විශාල කුසල්ලෙක් ඇවිල්ලා තියෙන මේ මිනිස්සු මේ හොරෙන් ඇවිල්ලා තියෙන. ඒ හොරෙන් එන්න ක්‍රමයක් තිබිලා තියෙනවා. ඊවල කලබල වෙන්න එපා, දිව්‍ය ලෝකට හොරෙන් එන්න බෑ. ඌ නියම ක්‍රමයටමයි ඇවිල්ලා තින්නේ කියලා. එහෙනම් කොහමද අපි මොකවත් දෙන්නද? කල්පනා කරලා බලනකොට දානශාලාවක් පිනවලු ස්වාමීන් වහන්සේලා දන් වළඳනවලු. 12ට කලින් වළඳන්න ඕනේ කියලා කලබලෙන් එන ස්වාමීන් වහන්සේලාට වැඳලා පාර කියනවලු. අතනට යන අර අතන ගියා වංගුව ගන්නකෝ. මොකවත් දීලා නැහැ. ඒ හයට උදව් කරන්න ඕනේ කියන ඒ සිතිවිල්ල විතර සීල පාරමිතාව විතරයි පුරලා. ඒක සීලයක්. අනිත් අයට දුක් දෙන්නේ නැහැ කියන එක සීලයක්. බඩගින එන කට්ටියට කෑම දෙන්න ඕනේ. ඒක සීල දාන පාරමිතාවක්. දැන් මෙතන පාරකවතු නැසි කුසගිනා දාන පාරමිතාව. මේකෙන් මෙතෙන්ට ගිලා දානි ගත්ත තුනන්ස ජීවත් වෙනවා. පානාති පාත පාරමිතාව. ඇත්තටම මෙතනින් කෙටි පාරක් තියන නැහැ. වටෙන් යවන්නේ නැහැ. මං කෙටිය යවන ඇත්ත කියනවා. මෙතනින් ගිහලා ඇරුණාම තියෙන ඇත්තම කියනවා. ඒ මුසාවාද පාරමිතාව. මට ලැබුණේ නැහැ මොකවත්. හැමෝටම හැමදේම ලැබෙන්න ඕනේ. කරුණා මෙක්ක මුදිතා පාරමිතාව. තමන්ට බඩගිනි ගෙදරට යන ඉන්න තවත් විනාඩි 15ක් දින 12ට. ඒ විනාඩි 15න් කවුරු එන්න පුළුවන්? වීරියෙන් ඉතගෙන යන බඩගිනි. වීරිය පාරමිතාව. පාර කියපේකන් අර ඔක්කොම ටික පිළිලා. ඒ ආනිසංසෙන් දිව්‍ය ලෝකෙ ගින් තියෙන්නේ. හැබැයි ගිහින් බලනකොට මොකවත් පුරලා නැහැ. මොකවත් දින බත් ඇටයක්වත් දීලා නැහැ. හැබැයි අර පාර කියපේකින් දිව්‍ය ලෝකෙ ගින් එනං ඒ පාර කියපේක තුල අර ඔක්කොම තිබිලා. ඒ සේරම ගුණධර්ම ටික වැඩිලා. යමක් යමෙකුට තියෙන පළියට මේක මේ නිසා කියලා කියන්නේ අපි දිනු වෙලා නැහනේ. ඒක ඔරිජිනල් එක දකින්න අපට ප්‍රඥාව නැහැ. ඒ නිසා අපි ලබන ලස්සන ටිපදිලා තින්නේ ගොඩාක් ඒ කාලේ පේසල් කරන්න නැති. බියුටි පාලර් එකක් කරලා හැමෝම ලස්සන කරන්න නැති. ඒක තමයි මෙයා ලස්සන වෙලා තින්නේ කියලා අපි හිතන නෑ. වැසිකිලි අතු ගන්න නැති. වැසිකිලිය පෝච්චි අතින් වැලි දාලා ඕදන්න නැති. ඒක දැක්කම අනේ වැසිකිලි යන්න නියමෙට තින නිකම් කොටියක් වශයෙන් මේක සැතපෙන්න පුළුවන්. මේ තරම් ඒ චේතනාවට නෝ ලස්සන වෙන්නේ නැති. එයාට බියුටි පාලර් නැතුව ඇති. කාටවත් බේසල් කරන්න නැතුව ඇති. අපේ අර වැසිකිලි ආනිසංස මෙයාට ලස්සන කයක් දෙන්නේ නැති. එහෙනම් ලැබෙන හැම දෙයක්ම මේක නිසා කියලා අපිට තීරණය කරන්න බෑ. අපිට පරිචිත්තේ නැහැ. දන් දෙන හැමෝටම නැවත ඒක ඒ විදිහටම ලැබෙනවයි කියලා සමහර තැන්වල කිව්වට සමහර තැන්වල කියන බුදුහාඳුරෝ මේ හැමදේම හේතුඵල ධාම කියලා. එහෙනම් හේතුව මේකමයි කියලා එතන කියලා නැහැ. හේතුඵල ධාම නම් මේකට හේතු ඕන එකක් වෙන්න පුළුවන්. මේක ලැබෙන්න හේතුව සීලය වෙන්න පුළුවන්. මේකට හේතුව පඤ්ඤාව වෙන්න පුළුවන්. මේකට හේතුව වීරිය වෙන්න පුළුවන්. මොනවා හෝ හේතුවක් නිසා මේක ලැබුණා. හැබැයි හේතුවක් තමයි තියෙන්නේ. හේතුවක් තියෙනවනම් ඒක නිර්මාණය වෙනවා. උපාසක මාත්‍ය ඒකට එක සාක්කියක් කියනවා. නිකන් ගමේ ගිහිල්ලා ඇවිදලා බලනකොට සෝවන් සකෘදාගාමි අනාගාමි හරියට කීයක් ඉන්නවද කියලා. යානු මෙච්චරයි, පිරිමි මෙච්චරයි, ළමයි මෙච්චරයි, වයසක කට්ටිය මෙච්චරයි, අබ්බගාතිය මෙච්චරයි. ලිස්ට් එක ගන්න පුළුවන්. කොහොම මාර්ගඵල ලිස්ට් එක ගන්නකො. එන්න මෙච්චර බුදුදහමක් තියෙන රටේ උදේන රෑ වෙනකම් බණ ඇන්න කො ඵල ප්‍රතිඵල නැ විභාග ලිවන ප්‍රතිඵලයක් එන්න එපායි. පාස් කියලා එන්නේ ඔක්කොම ෆේල් කියලා එන්නේ. F වල ප්‍රතිඵල වැඩි, D වල ප්‍රතිඵල නැ, A වල ප්‍රතිඵල නැ. ඇයි? එහෙනම් ඒ ලියන උත්තර වැරදි. ඒ වැරදි නිසා තමයි ප්‍රතිඵල මේ වැරදිලා තියෙන කතියට. මාර්ගඵලලාභින් ලෝකේ ගොඩාක් ඉන්නවනම් ඒ හැයින දේවල් දැනෙන දේවල් දේශනා කරන දේවල් ඔක්කොම හරි. මාර්ගඵලලාභි නැත්තටම නැත්තම් අවමයයි නා. අබයට වගේ බොහොම ස්වල්පයයි නා. ඒ කියන්නේ හැයින දේවල් ඔක්කොම දෝෂ තියෙනවා කියන එකනේ. එහෙනම් ප්‍රඥා වැඩි කෙනා තමයි අර දෝෂ තුලත් ඒක ඔරිජිනල් එක දැකලා ජීින් තියෙන්නේ. අනිත් ඔක්කොම අරවට අවු වෙලා. රටේ පාරමිතා පුරණ කට්ටිය, රටේ ගුණධර්ම තියෙන කට්ටිය, රටේ මාර්ගඵලලාභී. මේකෙන් තමයි දේශනා කරන ලබන එක ඔරිජිනල්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එදා කෝටි ගණන් රාත් වුණා මාර්ගඵලට. එදා මිනිස්සු කිව්වා මේ කියන එක ඔරිජිනල් කියලා. ඇයි? ප්‍රතිඵල තියෙන හැමතැනම. හැම ගමකට ගියම සෝවාන් වෙච්ච කට්ටිය 40යි, සකුර්දාගාමි 80යි, අනාගාමි 500යි, රාතන් වහන්සේලා 28යි. ඕම රිසල්ට් එකක් තියෙනවා. ඒකට ධර්ම මේ දැන් දේශනා කරන ලබන එක ඔරිජිනල් කියලා. හැබැයි දැන් දේශනා කරන එකට එහෙම රිසල්ට් එකක් නැහැ. එහෙනම් ඒ දේශනා කරන එකේ දෝෂයක් තියෙන එක ඔප්පු වෙනවා. ඒකට සාක්ෂිය ඒ දේශනාවමයි. ප්‍රතිඵල ඇතනම් දේශනාව ඔරිජිනල්. ප්‍රතිඵල නැතනම් ඒක ඩුප්ලිකේට්. ඒක නිකන් ඔප්පු වෙනවා. තවත් තහඳන්න තවත් ගොඩාක් දේවල් මේක තියෙනව ඔළුවට. ඇයි ඒ ඩුප්ලිකේට් එක වැඩි වෙනවා? ඒතකොට දෘෂ්ටි වැඩි. අරක එහෙම වෙන්නේ කොහොමද? මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා අවුරුදු 20ක් තර්ක කරනවා. පස්සේ ඔරිජිනල් එක හම්බෙනවා. වඩන්න කාලයක් නෑ. තර්ක කරලම අවුරුදු 20ක් ගියා. උපාසක මාත්‍ය පන්සිල් වලත් එක සීලයක් රැක්කොත් ඒ එක සීලය රකින්න කෙනාට මේ ලෝකෙ තියෙන සීල මොසිල් රකින්න පුළුවන්. එකක් රකින්න ක්‍රමේනේ අනිත් ඒවා. එහෙම නේද? දැන් අපි කියනවා මේ සීනි කෙසෙල් ගෙඩිය වළඳන්නේ මෙහෙම. ලෙලි ගන්න ඕනේ. කඩන්න ඕනේ. කටට දාන්න ඕනේ. අපන්න ඕනේ. අපලා ඉවර වෙලා ගිලින්න ඕනේ. සීනි කෙසෙල් ගෙඩිය. ඇම්බුම් ගෙඩියක් දෙනවා. දැන් මේකට වෙනම කෝස් එකක් ඕනේ නේද? ඇයි අර කන ක්‍රමේමයි මේක. ඕලි කුට්ටු ගෙඩිය දිලා ඒකට වෙන උගන්නන්න ඕනේ. අර ක්‍රමේමයි. එක සීලයක් රකින්න යම් කිසි ක්‍රමයක් තියනවාද? ඔක්කොම සීල් රකින්න ඒ ක්‍රමයක තමයි. එකක් රකින්න බැරි කෙනාට ලෝකෙ මොකවත් රකින්න බෑ. එකක් රකින්න තමයි ඉස්සලා පුරුදු වෙනවා. ඒක හරියට රකින්නේ කොහමද? ඒ ක්‍රමයටම අනිත් ඒවා රකින්නවා. එයාට රක්කේල් දුන්නා, තානමාළු දුන්නා, තැම්බුන් දුන්නා, කෝලි කුට්ටු දුන්නා, සුවන් මොනවා දුන්නත් එයා රකින්නවා. ඇයි? එයා එකක් පන ක්‍රමේ දන්නවනම් අනිත් ඔක්කොම එයාට කන්න පුළුවන්. ඒ ක්‍රමෙමයි. සත්‍යයට හිංසා කරන්නේ නැත්නම් එන මොකවත් වෙන්නේ නැහැ. දැන් බලන්න පානාතිපාතා කරන කෙනා. පානාතිපාතා කරන කෙනා ප්‍රාණේ ඝාතනය කරනවා. වැරද තවුණානේ. දැන් ප්‍රාණේ ඝාතනය කිරීම තුලින් එයාට ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැතිකලේ නැද්ද? දැන් ගාව සුදුර ගත්තේ නැද්ද? දැන් හොරකමකුත් වෙලානේ. එයා මරන්න වෛරය ඇති වෙනකොට දැන් වෛරය තුලින් වෛර කාමයක් ඇති වෙලා නැද්ද? තරාව කියන එක කාමයක් නේ. නේද? තෘෂ්ණාවක් නේ. එතකොට දැන් මේ ලෝකේ හැමෝම බෝධිසත්වරු නා. තුන්තරා බෝධියකින් නම් ඔක්කොම මේ රාත් වෙන්න ඕනේ. නේද? පිළිනොම් පානවා. ඒතර ඔක්කොම බෝධිසත්වරු නේ. මම තිසරණේ සරණ යනවායි කියලා ඒ මනුස්සයා මරණා නම් මම බොරුවක් නේ බුදුආන්දරද කියලා තියෙන්නේ. මම තිසරණේ සරණ නෙමෙයි වෛර සරණ ගේන් තියෙන්නේ. පරිගැණීමේ සරණ බොරුවක් නේ කියලා. එකක් කරපුවා අර ඔක්කොම කැඩිලා. මේ එකක් රකගන්න බැරි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. අපි කියන පන්සිල්වත් මට රකගන්න පන්සිල් නෙමෙයි එකක් රකින්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. කියන උපසම්පදා සීල 227 රකින්න බෑ. සාමනීර නම් පුළුවන් මේ 10නේ. 10 නමේ 227 නමේ යට එකක් රකින්න බෑ. ඒ එක රකින්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. 10 රකින්න පුළුවන් නම් ඒ කියන්නේ 224 රකින්නත් පුළුවන්. 224 රකින්න බෑ 8ක් රකින්න පුළුවන්. ඒ කියන්නේ යාට 227ත් පුළුවන්. ඒ කියන්නේ 8 පුළුවන් කියලා කියන්නේ යාට ඔක්කොම පුළුවන්. 227 බෑ කියලා කියන්නේ යාට එකක්වත් බෑ. එකක්වත් රකින්න බෑ. දැන් එතනත් පාසල් මාත්‍ය හරියට පිළිගන්නේ නැහැ. මෙච්චර කියලා අවු වෙලා වගේ. ඒ කියන්නේ මම අවු වෙලාද කියලා අනිත්ට තව විශ්වාස නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට තව වෙන්න තියෙන හැමතැනම අවු වෙලා. ඒක කියන්නේ අවු වෙලා වගේ. අපි ආනවා මේ නාන මනුස්සයාදී ආ බල්ලා මාත්‍ය නානවා වගේ නකනවා. වගේ වෙන්නේ කොහොමද? නානවා. කෑම කනවා වගේ. නකනවා. මේක ගිලිනක මම දන්නවනේ. මනුස්ස වගේ කියලා කියන්නේ. වගේ නෙවෙයි කනවා. නානවා වගේ නානවා. අවු වෙලා වගේ නෙමෙයි. අවු වෙලා වාත් වෙනකම් අවු වෙනවා. අනාගාම වෙනකම් අවු වෙනවා නම් මේ පුදුජන ස්වභාවයට අවු වෙන එක මොන කතන්දරයක්ද? අවු වෙලා වගේ නෙමෙයි. වෙලා. පාසක මාත්‍ය වෙනවා මොකක් මේ ලෝකේ වළන්න දෙයක් නැහැ. බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ හරගෙන බලන්න 84 දාම තියෙන 100නේ. ආයේක මොකවත් නැහැනේ. 100 නින්නේ ඒක පොඩි පාසක මාත්‍ය. මේක ලොකුවට පොත් බලන්න, කමතාන් ගන්න, නානා ප්‍රකාර විදිහට දුක් විඳලා වඩන කරන කින රස බැකි රස ඒ විදිහටම කරන ඒ විදිහටම කාලා බිල ඒ ගෙදරම ඉන්නවා. අපිට හැමදේම 100 කරනවා. ප්‍රශ්නේ ඉන්නේ. සතිය දෙකක් යනකොට මාර්ගඵලයකට අවුලන. නිකන් ඉන්නේ. උත්තර. මේක මේ මහා ලොකුවට කරන්න මොකවත් නැහැ. ඒක බොහොම සරල එකක්. කරන කින දේවල් ඒමම 100 කරනවා. අද කරන දේවල් වෙනස් කරනවා කියලා කියන්න පස්මක වෙනස් කරන එක දැන් කරන්නේ කොහොමද? දැන් මම ගිලම්පස ගන්නවා. දැන් ගිලම්පස 100 ගත්තාම ඉවරනේ. දැන් 100 ගන්න බැරුව මම ගිලම්පස නැතුව වතුර විතරක් ගන්න හදනවා. දැන් වතුර බොනවා කියන එකත් ගිලම්පස බොනවා කියන දෙකම බොනවා කියන එක ක්‍රියාව නැවතිලා නැහැනේ. දෙන සාපේක්ෂකයක් විතරනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එහෙනම් අපි එකක් අත්තරලා තව එකක් අල්ලා ගන්න. ඒකත් අත්තරලා තව එකක් අල්ලා ගන්න. මේක විය. ඒ අවුවේනේ අවුවෙච්චාවෙන් අල්ලනේව අල්ලගත්තා ඔක්කොම 100 කරනවා. 100 කරනවා. හැම දෙයක්ම 100න් පීට වුණා. 100න් ඉඳගෙන කටයුතු කරන 100න් ජීවත් වෙනවා. තරවටු කරන්න ඕන අවස්ථාවල 100න් තරවටු කරනවා. ප්‍රශංසා කරන අවස්ථාවල 100න් ප්‍රශංසා කරනවා. කනකොට 100න් කනවා. නානකොට 100න් නානවා. විවේක ගන්නකොට 100න් ඉන්නවා. වැඩ කරනකොට 100න් ඉන්නවා. ඔච්චරමනේ. මොකවත් දෛනික ජීවිතේ පාඩු වෙලා නැන්නේ. දික්කසාද වෙලා නැහැ. ගෙවල් දොරල අත්තරලා නැහැ. වනගත වෙලා තපස් වෙලා නැහැ. මොකවත් මේ සාමාන්‍ය දෙයට මිනව මාර්ගඵල වලටපත් වෙලා. උපාසක මාත්‍යාට මම කියන මේ වතුර කෝප්පේ තියෙන උපාසක මාත්‍ය බැක්ටීරියා මේ 1,50,00,000 ඒවා ගණන් කරලා ඒ ටික ඔක්කොම ලස්සන්ට අයින් කරලා ඒකේ ගෑනු බැක්ටීරියා වෙන් කරන්න, පිරිමි බැක්ටීරියා වෙන් කරන්න, ඒකේ බඩදරු බැක්ටීරියා ඒක වෙනම වෙන් කරන්න, පොඩි ළමයි වෙන් කරන්න, ඒගොල්ලන්ට ගැළපෙන උෂ්ණත්වයේ ඒගොල්ලෝ තියන්න කියලා මේ වතුර වලින් නාලා ඉතුරු වතුර වලට අර කට්ටිය නැවත මේකට දාලා පරිස්සමෙන් ඒගොල්ලෝ ගිල තියලා යන්න කියලා කිව්වා. දැන් නාන්න පුළුවන් ජීවිත කාලය. නානවන නාන එක විතරක් කල්පනා කරන්න බැක්ටීරියා බලන්න එපා. ඒ වතුර වැටෙනවා, වතුර යනවා, වතුර යනවා, වතුර යනවා, වතුර යන කකුල් දිගේ දිගේ ගියා, දැන් යනවා, දැන් ගිය එළියට ගියා. ආයෙ වතුර ටිකක් දානවා. පැය පහක් විතර යනවා. පස්සේ ආයෙලා කියනවා නාන එකට 100 පැට මේ ඇඟේ තියෙන සරම ගැලෙලාట్లా ඒක 100 නෑ. පස්සේ දන මේ වතුර දිගේ 100 තිබෙන සරම ගැලෙලා තියෙන අපි දන්නේ. ඒක කියන්නේ වෙන කෙනෙක් නේ. කෙනෙක් ඇත්තට 100 අඩුයි. අද ලෝකේ ගොඩක් කට්ටියම තමයි 100 වඩන්නේ. පාර යනවා 100. අර රාලන් වල නම් මගේ ඔළුව ටිකක් අලයි රොබෝ වල. ඔසවමි, යවමි, තබමි, ඔසවමි, යවමි, තබමි කියලා ඕම යන රොබෝ වල. ඇරෙනකොට ඕම හැරෙන්නේ. මේක ඔක්කොම අර නට් ඇන් බෝල්ට් දාලා ඉර කෙරුවා වගේ ආගේ ඔක්කොම එහෙම තියෙනවා. ඒතකොට එහෙම ගියාම ඉතින් මිනිස්සු දන්නවා මේ මෙයා මේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි, රෝල් ඉන්න ඕන කෙනෙක්. මෙයා අනිවාර්ය ප්‍රතිකාර ලැබිය යුතු කෙනෙක්. ඒක මිනිසුන්ට පේනවා. සාමාන්‍ය විදිහට ඉන්නවා. නානවා නම් නාන බව විතරක් දැනගන්නවා. වතුර වදිනවා, වතුර ලිස්සලා යනවා, වතුර මේ විසිරෙනවා, ඒ වතුර වැඩිපුර වැදෙනවා, අඩුවෙන් වැදෙනවා, ඒ වතුර නිසා සීතල දැනෙනවා, ඒ ශරීරයට සනීපයක් දැනෙනවා, වෙවුලීම, ඒව මොකවත් හොයන්නේ නැහැ. වතුර බොන කෙනාට වතුර පිරිසිදුද අපිරිසිදුද, ෆිල්ටර් කරලාද, බැක්ටීරියා ඉන්නවද, උණුසුම්ද, ඒවා ටෙම්පරේචර් එක කීයද, ඒව මොකුත් අදාළ නැහැ. බොනවා, බොන බව විතරක් දන්නවා. නානවා, නාන බව දන්නවා. මොනවාරි කමන්නේ කන්න සුදුසු නම් ඒක කාලා දානවා. කන බව දන්නවා. ව්‍යංජන මොනවද, මේකේ කැල්සියම් තියෙනවා, මේක සරයි, මේකේ මිරිස් වැඩි, මේක ලුණු වැඩි, ඒව මොකවත් අදාළ නැහැ. බඩගින්න නිවෙනවා නම් සුදුසු දෙයක් නැහැ, ඒක කාලා දාලා නිකයිනවා. සරලයි මේක. අර ගොඩාක් සංකීර්ණ නම් මේක කරන්න බෑ. බුදුහාමරේක කියනවා සාරිපුත්ත පැන් වළඳනකොට ඒකේ තියෙන මේ සක්තු බලන්න එපා. ඒකේ තියෙන ජීවීන් බලන්න එපා. පැන් වළඳන බව 100 පීටල එක දීලා ගන්න. සාරිපුත්ත කියනවා නෑ ස්වාමීනි, භාග්‍යවත් වහන්සේ මේකේ මේ ලක්ෂ ගණන් ජීවීන් ඉන්නවා. විඥාන ලක්ෂ ගණන්. පානාතිපාත ආනාති පාත නෙමෙයි, පිපාසෙට දැන් ගන්නවා. එච්චර. එතනින් යන මොකද බලන්න එපා. ඊට පස්සේ උනන්ද වළඳලා ගන්න. හැබැයි අපි අරක කරන්න යනවා. පියවරෙන් පියවරට වතුර වදින අඟලෙන් අඟලට මෙනෙහි කරනවා. ඒ කියන්නේ යා මේ භවේ නාන කෙනෙක් නෙමෙයි. අර පිටිපස්සෙන් එන කෙනා අල්ලලා එළියට විසිකලා කිනා වැවපත්තර ගිහලා ඔය කතන්දර කරන්න අපිට පරක් වෙන වැඩ දෙන්නේ. පස්සේ ආ දන්නේ මේ නාන එක තුලින් නිශ්චිත තවයිර ඇති වෙලා. ඇයි යා ඒ ක්‍රමයට නාන්න ගියාම අනිත් කට්ටිය වැඩ කරන්න අපිට දෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඒ අවශ්‍ය කාරණා විතරක් සීයේ නිවන් මාර්ගේ ගොඩාක් සරල එක. ඒක අපි සංකීර්ණ කරුයි. අපි ගොඩාක් දේශකයන් වහන්සේක සංකීර්ණ කරවලා